පෞගිය මාස හතේ අපි ලොකු වැඩපිළිවෙලක් ගුවන් තොටුපළ ආශ්‍රයෙන් කරන්න කටයුතු කරා. සංචාරක වීසා වලින් යන එක නවත්තා ගන්න අපිට දැඩි දඬුවම් මේ නියෝජිත ආයතන වලට කරන්න වෙනවා. අවශ්‍යතාවයක් වෙනවා. දැන් ඉස්සරහට මේ කාලය තුල මගේ කාලය තුල විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් පනත වෙනස් කරන්න. නීති රීති වෙනස් කරලා විශේෂයෙන්ම මේ දඬුවම් පිළිබඳව දැඩි කැනකට යන්න සිද්ධ වෙනවා. මොකද මේකේ සාමාන්‍ය දේ තමයි ඒ කරන නියෝජිත ආයතන වල වගකීම් දරන අයව විමාන් කරලා තියෙනවා. ඊට පස්සේ අපයක් දාලා දඩයක් ගහලා එළියට දානවා. හැබැයි එහෙම නෙමෙයි, ඊට වැඩිය එහා ගිය දෙයක්.